නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුව සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි please say namo tassa 3 times to observe 8 precepts බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ဓမ္မံ சரணံ gacchāmi ဒုတိယံတိ சங்கံ சரணံ gacchāmi တတိယံတိ ဘੁੰဒံ சரணံ gacchāmi තතේ ධම්මං සරණං ගච්ඡාමි තතේ සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අම්රක්මචරයා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්චගේතවාදිත විසෝක දස්සන මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභෝසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධින් උපෝසත අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ශ්‍රද්ධාවන්ත පින්තුනි, 2019 වර්ෂයේහි ඉල් පුන් පොහෝ දිනේ නිමිති කරගෙන මේ පින්තුන් බොහොම දුරබැහැර ඉඳලා වුණත් ඉමහත් ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කරා පැමිණිලා බලාපොරොත්තු වන්නේ මේ උතුම් සීලක පිහිටි අවස්ථාවේදී පළමුවෙන් අපි සම්බුද්ධ පූජා පවත්වන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් උසස් සීලක පිහිට ලින මේ අවස්ථාවේදී අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ උතුම් සම්බුදු ගුණයන්ට කරන බුද්ධෝපහාරයක්සේ සලකා ඉමා ශ්‍රද්ධාවෙන් සූදානම් කොට පින්තුනි ගැතින් තැන්පත් කළ මේ ප්‍රණීත ආහාර පාන, සුවඳ දුම්, මල් පහන් ආදී සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමු, පූජා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස. නමෝ තංස භගවතෝ සම්මා සම්බුද්ධංස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්ස බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡ වන්දාමි චේතියං සම්බටානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන තමදං තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දංස සිරිපාද සරෝරුහේ. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන ලබාමි පොප්පන් මිලායාති යථායි ධම්මේ කායෝ තථායාති විනාස අදේවාසේතුනෝ බන්තේ පානියං උපනාං කම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතු භෝජනං උපනාමිතං අනුකම්පන්නුපාද පතිගන් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පන්තියා සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද මේ සිල් සමාදන් වෙන පුන් පොහෝ දිනෙහි පින්නතුන් මේ සම්බුද්ධ ශාසනය තුල කරන්න පුළුවන් උසස් කුසලයක් සිදු කරන අවස්ථාව. අප මේ සිදු කරන්නා වූ සීල භාවනාවේ වැඩසටහනෙහි අර්ථය අපි හොඳින් තේරුම් ගන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපට වඩාත්ම ආනිසංස සලසා ගන්නට පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම අපි උපෝසත සීලයක් විදියට විකාල භෝජනය, ඒ වගේම අබ්‍රහ්මචර්යාව, ඒ වගේම නක්ෂගීත වාදිතාදීන් වෙන් වෙලා මේ සමාදන් වන සීලය ආර්ය උපෝසතය කියලා අපි කියන්නේ. සෝවානාදී මඟඵලලාභී උතුමන් සමාදන් වුණු සීලයක්. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලෙත් විවිධාකාරයේ වෘත ධර්ම ලෝකේ තිබුණා. නමුත් ඒ අතර මේ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීපු මේ සීලය තමන්ගේ හිත දියුණු කිරීම සඳහා, සසර දුකෙන් නිදහස් වීම සඳහා ඉලක්ක කරගත් සීලයක්. ප්‍රධාන වශයෙන්ම සීලය සමාදන් වෙච්ච අවස්ථාවේදී සිදුවන්නේ තමන්ගේ කය වචනය සංවර කර ගැනීම. ආරම්භක පියවර විදියට අපි කල්පනා කරනවා, අපි අද සීල සමාදන් වෙලා ඉන්නේ අද කට පරිස්සම් කරගන්න ඕන කියලා. ඒක අපි මුලින්ම කරන දේ. බුදුදහමේ හැටියට කට පරිස්සම් කරගන්න ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි කටට ඇතුළු කරන දේවල්, අනෙත් එක කටින් පිට කරන දේවල්. කටට ඇතුළු කරන දේ ගැන සංවරයක් බුදුදහමේ තියෙනවා. භෝජනයේ මත්ඤ්‍යුතතාවය ආදී ගැන. ඒ වගේම අද විශේෂයෙන් ඊටත් වඩා බලාපොරොත්තු වෙන්නේ කටින් පිට කරන දේ ගැන. කටින්ට ඇතුළත් කරන දේ හැටියට අද අපි ප්‍රමාණිකටයි ආහාර ගන්නේ, නිශ්චිත වේලාවකටයි ආහාර ගන්නේ. කටින් පිට කරන දේ විදියට අපි බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුස වචන කීමෙන්, හිස් වචන කීමෙන් වෙන් වෙනවා. මේ වෙන් වෙන තරමට පින්නතුනේ අපට මනසට සැහැල්ලුවක් එනවා. මුලදී අපට මේක ටිකක් අමාරුයි. වැඩිපුරම කතා කරලා කරලා හිතදෙන හැමදේම අපි කියනවනේ මුලදී. අන්න එහෙම හිටි අපිට දැන් ටිකෙන් ටික අපි පාලනයක් වෙනවා. මං අද බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා, සෝවානාදී මඟඵලලාභී උතුමන් ගිය මගේ යමින් අද මගේ මනස දියුණු කරන්නයි අද මම කාලය ගත කරන්නේ කියලා. පින්නතුනේ හැම යනකොට මුලදි ටිකක් අපහසුවක් දැනුණත් ටිකෙන් ටික තමා ධර්ම ශ්‍රවණය කරනකොට, කල්යාණ මිත්‍රාශ්‍රයෙන් මේ ගැන ආනිසංස දැනගන්නකොට හිතට ලොකු සැහැල්ලුවක් එන්නේ. ඒක පින්නතුනේ ධර්ම අවබෝධය ලැබිච්ච තරමට, ධර්මඥානය ලැබිච්ච තරමට ඒක දියුණු වෙනවා. මුලදී අපි අඩුවෙන් කතා කරන තරමට අපට ඒක සැහැල්ලුව දැනෙනවා. ඒ වගේමයි කතා කරන වචනය ඉතාම අර්ථවත්යක් විතරයි අපි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතාම වැදගත් කාරණයක් දේශනා කරනවා. අරියෝ වා කතා, ධම්මේ වා කතා, අරියෝ වා තුන්හි භවෝ කියලා. කතා කරනවා නම් අර්ථවත්දයක් කතා කරන්නේ ධර්ම කරුණක්මයි ජීවිතයට අර්ථවත්දයක් කතා කරන්නේ. එහෙම නැත්නම් නිශ්ශබ්දව ආර්ය තුස්නින් භාවයෙන් ඉන්නවා කියන එක. අනිත් කාරණේ තමයි පින්නතුනි මේ ධර්ම මාර්ගය ඉදිරියට යනකොට ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා කාරණය. අපි යම්කිසි කෙනෙක් ඇසුරු කරනකොට විශේෂයෙන් නොනැති කෙනෙක් අපි ඇසුරු කරනකොට ධර්මඥානය තියෙන කෙනෙක් අපි ඇසුරු කරනකොට ඒ අය අපි ගැන ටිකක් විමසිල්ලෙන් ඉන්නේ. එතැමිට අපි ළඟදී අපි ගැන විවේචනයක් කරන්නේ නැහැ. හැබැයි අපි කතා කරන දෙයින් තේරුම් ගන්නවා අපි කොයිතරම් දුරට ධර්ම මාර්ගයේ ඉන්න අයද කියලා. ඇයි ඒ කෙනෙක්ගේ වැඩිපුරම බලන්නේ නොනැති කෙනෙක් අපට මුණ ගැහුනොත් අපේ ප්‍රඥාවයි බලන්නේ. ප්‍රඥාව බලන්නේ කොහොමද? අපි සංවර වාද්‍යක බැඳගෙන හැසිරෙන ආකාරයෙන්ද? ඇස් පියාගෙන එක දිගට ගල් පිළිමයක් වගේ ඉන්න ආකාරයටද? හොඳට hina වෙලා ලස්සනට ඉන්න විදියටද? නෑ පිනොතනි, මේ කිසිම දෙයකින් නෙවෙයි අපේ ගැන බලන්නේ කෙනා. අපිත් එක කතා කළා. නිකන් දේවලුත් නෙවෙයි කතා කරන්නේ, ධර්මයට දාන කරුණා දෙකක් අපිත් එක කතා කරනවා. අන්න ඒකෙන් සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ, සාකච්ඡාවෙන් ප්‍රඥාව විමසලා බලනවා. මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක්. ඒ නිසා පින්නතුනි අපට මේ ධර්ම මාර්ගය ඉදිරියට යද්දී අපේ භාෂාවේ සංවරය සීලේ ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. අනිත් කාරණේ තමයි අපේ හැසිරීම සංවර වෙනවා. ඒ තමන් දන්නවා තමන්ගේ අතින් වැරදි අඩුපාඩු කියවුනොතින් සිදුනොතින් තමන්ට මේක පස්සේ පසුතැවිලි වෙන්න හේතුවක් වෙනවා. අනිත් දේ තමයි ඒකෙන් අනිත් අයටත් බාධාවක් වෙනවා. එතැන්මිට අප වටා ඉන්න බොහෝ දෙනෙක් විවේකයේ අගය කරන අය, සීලේ ගුණේ නුවණ දිනු කරගන්නට උනන්දු වෙන අය තමයි අප වටේ ඉන්නේ. ඉතින් පින්නතුනි අපින් අනිත් කයට බාධාවක් නොවන විදියට අපි නිතරම තමන්ගේ වචනීය සහ හැසිරීම සංවර කරගන්නවා. එතකොට මෙන්න මේ සීලය ගැන බුදුදහමේ සඳහන් කරන්නේ සීලං යාව ජරා සාදෝ කියලා. මහලු වෙන කම්ම සිල්වත් බව උතුම් කියලා. හැබැයි අවාසනාවකට මේක බොහෝ දෙනෙක් වැරදි වෙයි තේරුම් ගන්න තියෙනවා. පින්නදින සාදුකාරයක් පවත්වන්න බලන්න. සීලං යාව ජරා සාදෝ කියලා එක සමහර අය තේරුම් ගන්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ මහලු වෙන කම්ම සීලය උතුම් කියලා. නම් සමහර අය හිතන් ඉන්නේ මහලු වුණාට පස්සේ සීලය හොඳයි කියලා. පින්නතුනි එහෙම එකක් නෙවෙයි. අපට අවබෝධය ලැබෙච්ච මොහොතේ පටන්ම මේ කායික වාචික සංවරය වැදගත් වෙනවා. ඒ තරම අපටම අපි එකාතකින් සමාජය තුළ ගෞරවයට භාජනය වෙනවා. අනිත් අතෙන් ටිකෙන් ටික ධර්මානුකූලව අපි ඉදිරියට යනවා. අනිත් පැත්තෙන් අපට සසර සුගතිය ගැන ලොකු සාධකයක් මේකෙන් ලැබෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ හුඟක් දන් දුනහම සුගතියක් ලබන්න පුළුවන් කියලා. නමුත් පින්නතුනි දාණයෙන් විතරක් සුගතිය ලබන්න බෑ. සුගතිය ලැබීම සඳහා තීරණය වෙන ප්‍රධාන සාධකය තමයි සිල්වත් බව කියන කාරණය. බුදුහාඳුරේ පැහැදිලිවම දේශනා කළා යම්කිසි කෙනෙක් පංචශීලයේ අඛණ්ඩව ආරක්ෂා කරලා තියෙනවා නම් ඒක නඩ ලොකු ජීවිත රැකවරණයක් සුරක්ෂිත භාවයක් තියෙනවා. ඒක නා දුගතිගාමි වෙන්නේ නැහැ කියන එක. අනිත් කාරණය පංචශීලියත් තව ඉදිරියට ගිහිල්ලා අටසිල් දසසිල් ආදී සීලයන් යම්කිසි කෙනෙක් ආරක්ෂා කරනවා නම් ඒක කියන්නේ බ්‍රහ්මචර්යාව කියලා. මහා බ්‍රහ්මියාගේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ගේ ජීවත් වෙන ක්‍රමය. පින්නතුනි කායික වාචික සංවර විතරක් නෙවෙයි ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා තමන්ගේ හිතේ රාග ද්වේෂ අඩුව වාසය කරනව නම් කෙනෙක් ඒ කෙනාට මේ මනුස්ස ලෝකයේම බ්‍රහ්ම ලෝකයක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් අපි මේ රකින්න සීලේදී අපි නිතර හිතන්නට ඕන මම මේ රකින්නේ එදා අනාථපිණ්ඩික සිටුතුමා විසාකාව වැනි සෝවන් අය, ඒ වගේම සුමනා දේවිය වැනි ඊට වඩා ඉදිරියට ගිහිපු මගඵලලාභී අය, චිත්ත ගෘහපතියා, උග්ග ගෘහපතියා, ඒ වගේම කුජ්ජුතර, නන්ද මාතා, හත්තාලවක මේ වගේ අනාගාමී උතුමන් ආරක්ෂා කරපු මේ උතුම් සීලයක් මම ආරක්ෂා කරන්නේ කියලා සතුටටපත් වෙන්න. අනිත් අතින් මෙහෙම සිල්වත් ඉන්න පමණට තමන් මේ කාම ලෝකේන දුක්ඛක නිදහසල තමන් ඉන්නේ. මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි කාම ලෝකේ කියලා ගත්තාම දිවි ලෝකයක් ඇයිති. මේ මනුස්ස ලෝකයේ දිවි ලෝකයේ කියන මේ ලෝක දෙකම ඉක්මවලා මේ සීලය හොඳින් ආරක්ෂා කරන මොහොතේ තමන් ඉන්නේ බ්‍රහ්මයක් වගේ. බ්‍රහ්ම සුවය වෙඳිමින් ඉන්නේ. අන්නේ ඒකට සමගාමී වෙත නැත්තා භාවනාවත් පුරුදු කරනවා, මෛත්‍රී භාවනාවාදී භාවනාවකුත් පුරුදු කරනවා. සීල සත්‍යෝ සුවපත්ත්වා කියලා මුළු ලෝකයම එකම දරු පෙලක්සේ දකිමින් මෙත්සිත ලෝකෙට පතුරුණු. මෛත්‍රී නිසා මෙත නැත්තා ඊළඟට ලෝකෙට කරුණාව දක්වනවා. කරුණාව කියන්නේ සාමාන්‍යයෙන් ආහාර පානයකින් විතරක් නෙවෙයි. ලෝක සත්‍යයන් සුගතිගාමි වෙන්න, දුගතිගාමි වෙලා ඉන්නේ දුගතිය මුදවන්න තමන්ට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා. මුදිතා ගුණය. ලෝකයේ මිනිස්සු සතුට වෙනකොට තමන්ගේම දරුවෙක් සාර්ථක වෙනවා වගේ හිතලා ඒ ගැන සතුට වෙනවා. අනිත් පැත්තෙන් උපේක්ෂාව. මෙහෙම කරුණා මුදිතාව දැක්වුවත් සමහර අවස්ථාවල අපිට ලෝකය පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. ඇතැම් අයගේ කර්ම චක්‍රය නිසා, කර්ම විපාක නිසා අපේ දරුවෝ වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, සමීපතම ඥාතීන් අපේ හිතවතුන් වෙන්න පුළුවන්. ඒ ඇයට සමාන කර්ම විපාක විඳිනවා. විඳින්න සිද්ධ වෙනවා. ඒ වළක්වන්න බැරි දේවල් තියෙනවා. අන්න එවැනි අවස්ථාවලදී දැන් බුදුරජාණන් වහන්සේත් තමන්ගේ ඥාති පරපුරක් විරුඩබ කුමාරි විසින් ඝාතනය කළා. බුදුහාමුදුරු තුන් පාරක් උත්සාහ කළා මේක නවත්තන්න. උන්වහන්සේට බැරුව ගියා. ඒ වගේම උන්වහන්සේ අඟුලිමාල ඉතාම දරුණු කෙනෙක් විදියට විශාල පිරිසක් ඝාතනය කළා. බොහෝ දෙනෙක් අහනවා ඇයි බුදුහාමුදුරෝ අඟුලිමාල තමන්ගේ අම්ම මරණකම් හිටියේ ඇයි මුලින් සිය ගාණක් මරණ කලින් වැළකුවේ නැති ඇයි කියලා නේ. පින්නදින බුදුහාඳුර දිනපතා මහා කරුණා සමාපතිර සමාදෙනවා. උන්වහන්සේ හොඳට බලන ලෝකේ දිහා. උන්වහන්සේට පුළුවන්කම තියුණා නම් උන්වහන්සේ ටික වළක්වනවා. නමුත් සමහර දේවල් වළක්වන්න බෑ. ඇතැම් විට ඒ කර්මයට අසු වෙන්නට ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අය ඒකට ලක් වෙන්න නියමිතයි ඉන්නවා. එවැනි අවස්ථා සමහර විට බුදුවරයෙකුටවත් වළක්වන්න බෑ. මට්ට කොණ්ඩලි මියන අවස්ථාවේ, චත්තමානවක මියන අවස්ථාවේ බුදුහාඳුරට වළක්ව ගන්න බැරි වුණා. හැබැයි ආයුවඩන කුමාරයා අර අභිවාදන සීලස කියන ගාථාවෙන් තියෙන්නේ ඒ කුමාරයා හත් දවසේ මියනින කුමාරයාට පිරිත් කියලා ස්වාමීන් වහන්සේට වන්දවලා බුදුහාමුදුරෝ ඒ කුමාරයාම අවුරුදු 120ක් කරා රැගෙන ගියා. කරන්න පුළුවන් අවස්ථාවේදී කළා. බැරි තැන්වලදී එයාට සුගතියට යන මාවත හෙළි කළා. සමහර තැන්වලදී බුදුහාමුදුරෝ උපේක්ෂා සාගතෝ හිටියා. මෙන්න මේ වගේ සීලයත් එක්ක ඉදිරියට යන කෙනා මෛත්‍රියෙන් පොහසත් වෙනවා. ඒ මෛත්‍රියත් එක්කම කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ගුණධම් වඩමින් යතනත්තා මනස ලෝකයේ බ්‍රහ්මයක් වගේ වාසය කරන මේක තමයි මේ සීලෙන් ඉදිරියට යද්දී තියෙන ලක්ෂණය. ඊටත් වඩා කිනොතනි සුවිශේෂී කාරණයක් බුදුරජාණන් වහන්සේ මේ සීලය ගැන අපට දේශනා කළා. මධ්‍යම නිකායේ ආකාංකේය කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ සිල්වත් භාවයන් සංසරසක් දේශනා කළා. මුලදීම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සබ්‍රක්මචාරීන්ගේ හිත දිනා ගන්න කැමති නම්. සබ්‍රක්මචාරීන් කියන්නේ තමන් එකට වාසය කරන, එකට බමසර රකින, නැත්නම් එකට තමන් එක ගුණධම් පුරන අයගේ හිත දිනා ගන්න කැමති නම්, එයා සතුරු කරන්න කැමති නම් සිල්වත් වෙන්න කියලා. ඔබත් එක්ක එකට ඉන්න අයගේ හිත දිනා ගන්න ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි දදන් මිත්තානි ගන්තති කියලා පරිත්‍යාග සීලයෙන් තමගේ මිතුරන් ජයග්‍රහණය කරන්න පුළුවන්. මිතුරන් දිනා ගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි සිල්වත් වෙන්න කියලා. ඇතැම් විට තමන්ට තියා පරිත්‍යාග කරන්න බැරි වුණත් යම් කිසි කෙනෙක් හොඳට පංචශීලිය ආදී තව උසස් සීලයන් රකින්නවා නම් තමන්ගේ ළඟම ඉන්න කෙනා තමයි තමන් ගැන පැහැදෙන්නේ. තමන්ගේ ස්වාමි භාර්යාවන්, දරුවන්, අම්මා තාත්තා මේ හැම දෙනෙක්ම ඔබ ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ කොච්චර වයසට ගියත් ඒ අය ඔබ අතහරින්නේ නැහැ. ඔබට සලකනවා. මේ සීල ආනිසංස නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කරන ආකාංකයේ සූත්‍රයේ පළවෙනි කරුණ තමයි මොකද්ද? තමන් එක්කට ඉන්න ඥාති මිත්‍රාදීන්ගේ හිත දිනා ගන්න කැමති නම් සිල්වත් වෙන්න කියන එක පළවෙනි කාරණේ. සීලයේ තියෙන පළවෙනි අනිසංසය මේක. දෙවෙනි කාරණේ විදිහට දේශනා කළා යම් කිසි කෙනෙක් අනිත් අයගේ සැප පහසුකම් සිව්පසය ලබන්න කැමති නම් සිල්වත් වෙන්න කියලා. අනිත් අයගේ ආහාර පාන, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, බෙහෙත් එහෙත් ආදී අනිත් අයගෙන් ලැබෙන්න කැමති නම්, ලබා ගන්න කැමති නම් ඒක තමයි සිල්වත් වෙන්න කියලා. දැන් බලන්න අද ඔබ මෙතෙන්ට එනකොට මේ පහසුකම් ටික ඔක්කොම නිර්මාණය වෙලා. ඔබ ඊයේ රාත්‍රියේ නිදා ගන්න වෙලාවේ ඔබේ සීලය වෙනුවෙන් අනිත් අය නිදිවරාගෙන දානමාන සකස් කළා. ඔබ එනකොටම දානශාලාවේ ඔක්කොම දේවල් සූදානම් වෙලා ඔබට ආහාර පාන ඉලම්පස මේක තමයි සීල ආනිසංස කියලා කියන්නේ. හැබැයි ඒකේ පින නැති කෙනාට මෙතෙන්ට එන්නත් බෑ. කොහොම හරි දෙකින් වැළකෙනවා. ඒ නිසා ඔබට ඒක ලැබීම ගැන අපි ඔබට සලකනවා කියන එක නෙමෙයි ඇත්තෙන්ම. ඔබ ඒක ලබන පින්වත් ඒකයි. ඒ පින නිසා ඔබට මේ ටික අනිවාර්යෙන් ලැබෙනවා. දැන් ඊයේ රාත්‍රියේ මේ ඔක්කොම සූදානම් කළා. දූවිලි පොදක්වත් නැති වෙන විදියට ඉතාම ලස්සනට ඔබ වාඩි වෙලා හිටියත්, ඔබ බංකුවේ වාඩි වෙලා හිටියත්, ඔබේ කකුල මේ සිමෙන්තියේ පෑගිලා සීතලයක් නොවන විදියට ඔය ඔක්කොම සකස් කළා තියෙනවා. ඔබට හිතනවදවත් දන්නේ නැහැ ඒකනේ. පින්නතුනේ මේ පහසුකම් ටික ඔබට ලැබෙන්නේ ඇයි? ඔබේම පින නිසා මේ සෙල්වත් බවට ලං වෙනකොට මේ පහසුකම් ටික සකස් වෙලා තියෙනවා. ඊළඟ බුදුහාමුදුරු දේශනා කරනවා ඔබට එහෙම සිව්පස්යෙන් උපස්ථාන කරන යට මහත්ඵල මානසංස ලබා දෙන්න කැමති නම් ඔබට උදව් කරන අයට පින් වැඩෙන්නට නම් ඔබ හැකිතාක් සිල්වන්ත වෙන්න කියලා. එතකොට ඔබ ඒ අයට කරන ප්‍රතිපකාරය තමයි ස්තුති කියලා බොහොම පින් කියන වචන විතරක් නෙවෙයි. ඔබ සිල්වත්ව ඉඳීමම තමයි ඒ අයට කරන කෘතගුණ සැලකීම. ඔබට සලකන ඇට පින් වැඩෙන කැමති නම් සිල්වන්ත වෙන්න කියලා. තවත් විශේෂ කාරණයක් සඳහන් කළා. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කැමති නම්. දැන් අපි බොහෝ විට පින් අනුමෝදන් කරන්න කියලා පාන්සුගුළු රැද්දක් පූජා කරන මතක වස්ත්‍රයක් නැත්නම් දානයක් දෙනවා නැත්නම් බලුපපුඩු දානයක් දෙනවා සමහර අය නොඑක් තැන්වල කෑම බීම තියෙනවා මියගිය ඥාතීන්ට කියලානේ. නොඑක ආකාර දේවල් විවිධාකාරයෙන් කරන්න පුළුවන්. නමුත් වෙනතුනේ අතරේ බුදුහාඳු සුවිශේෂී කාරණයක් දේශනා කරනවා සිල්වත් බවෙනොත් තමගේ ඥාතින පින් අනුමෝදන් කරන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම දුගතිගාමියටත් වඩා සුගතිගාමී වෙලා ඉන්න තමගේ ඥාතින් අතීත ඥාතින් මේ ආත්මය විතරක් නෙවෙයි ඇතැම් විට කල්ප ගානක අතීත අම්මල තාත්තලා ඔබ තාම ඔබේ දරුවා ඒ අයගේ දරුවන් කියලා හිතාගෙන ඉන්නේ. ඇතැම් විට මේ ආත්ම භාවයේ අම්ම තාත්තා තාම ඉන්නවා. ගියාත්මේ අම්ම තාත්තා තැන් විට ඔබව දකින්න පුළුවන් තැනක ඉන්නවා නම් බලාගෙන ඉන්නවා. අනේ මගේ දුව, අනේ මගේ පුතාද සිල් අරන් ඉන්නවා කියලා බලාගෙන ඉන්නවා. එයා සතුට වෙනවා. තින් අනුමෝදන් කරනවා. තිනුතින් මේකේ ධර්මය ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා. මීට අදාළ සිද්ධීන් බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. එනිසා ඔබ මියගිය අම්මල තාත්තලට මේ ආත්ම විතරක් නෙවෙයි කල්ප ගණන් අතීත අම්මල තාත්තලාට පින් වඩන්න කැමති නම් තැන් වඩල පින් දෙනවට වඩා ලොකු පින්කමක් මේ ඔබ සිල්වත් වාසය කිරීම. අනිත් කාරණේ තමයි යම් කෙනෙක් ලද දෙයින් සතුටු වෙන්න කැමති නම් යථාලාභ සන්තුට්ඨියෙන් මේක බුදුදහමෙහි සන්තුට්ඨිය පරමං දනං කියලා කියනවා. සිල්වත්ව ඉන්න කෙනාට ලද දෙයින් සතුටු වෙන්න පුළුවන්. අද වා පහසුකම් හොයන්නේ නැහැ. ඔබගේ අද අවශ්‍යතා වා කඩුයි. ඒ නිසා කෙනෙක්ගේ සතුට තීරණය වන්නේ කොහොමද? එයාට කොච්චර අවශ්‍යතා තියෙනද කෙනෙක් මතයි. බඩු මුට්ටු හොයා තිබ්බට සතුටු වෙන්නේ නැහැ කෙනෙක්. බඩු මුට්ටු ලෝකයක් ගොඩ ගහගෙන තවත් මදි කියලා හිතනවා නම් එයා දුප්පත් කෙනෙක්. එයා අතෘප්තිකර කෙනෙක්. පොඩි දෙයක් තිබ්බත් අනේ මට මේ ඇති කියලා සතුටෙන් ඉන්නවා නම් ඒ තැනැත්තා ධනවත් කෙනෙක්. පොහොසත් කෙනෙක්. සතුටෙන් ඉන්න කෙනෙක්. ඒ නිසා ලද දෙයින් සතුටු වෙන කැමති නම් සිල්වත් වෙන්න කියලා දේශනා කළා. අනිත් කාරණේ තමයි සීතය ඌෂ්ණය නොයෙක් විදිහේ තමන්ට එන කායික මානසික දුක් පීඩා වල ඉවසන්න කැමති නම් ඒකට ඔරොත්තු දෙන්න තමන් කැමති නම් ඒකෙන් පීඩාවට පත් නොවෙන්න තමන් කැමති නම් සිල්වත් වෙන්න කියලා. දැන් සිල්වත් ඉන්න කෙනාට හුඟක් කන්න බොන්න වුණත් මේ වෙලාව ටිකක් පාලනය වෙලා ඉන්නවා. හොඳ සුවපහසු ආසනයක ඉන්න ඕනකම තිබුණත් ඒක කැප කළ මේ වෙලාවේ ඉන්නවා. යම් යම් කැපවීම මේ අවස්ථාවේ කරන්නේ ඇයි සීලය නිසා. ඒතොර මේක මනසට කලක් ඇද හුරු වෙනවා. වෙනද තැන් මෙට දවසට ෆ්‍රිජ් එක දහවතාවක් අරපු කෙනා දැන් එච්චර වෙන්නේ දැන් අට වතාවක් පස් වතාවක් දේවතාවක් කොහොම යනවා අඩු වෙනවා ටික ටික. පින්නතුනේ මේ පාලනය තමයි ජීවිතේ වෙනවා. අනිත් කාරණේ තමයි අරතිය හා කාමයේ දුරු කරන්න කැමති නම්. අරතිය කියන්නේ යමකට නොඇලීම. වෙනත් විදිහකින් කියනවනේ යම් යම් දේවල්ට අපි කැමති නැහැ. සමහර අය දකින්න කැමති නැහැ. සමහර කෑම වලට කැමති නැහැ. සමහර තැන් වලට කැමති නැහැ. අපි ඒව දැක්කාම හරියට ගැටෙනවා. දැන් මේ කාලේ නම් සමහරට ඔබ සමහර දේශපාලඥයන්ට කැමති නැහැ. එතකොට අන්නේ ගැටෙන ගති අඩු වෙනවා ටිකක්. තවත් පැත්තකින් තවත් පැයට හුඟක් කැමති අපි. දැන් මේ දවස්වල සමහර දේශපාලඥයන්ට අපි හුඟක්ම කැමතිනේ ආසා කරනවා. හරිය සතුටෙන් ඉන්නවා. මේ දෙකම පින්නතුනේ අන්තගාමී ස්වභාවයයි. එතන මෙන්න මේ දැඩි ඇලීම සහ දැඩි ගැටීම කියලා මේ අන්ත දෙකෙන් අපි ටිකෙන් ටික මිදිලා මධ්‍යමාවතට එනවා. සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීමත් මේක තියෙනවා විනයීය ලෝකේ අභිජ්ජහා දෝමනස්සං කියලා. දැඩි ලෝභයත් දෝමනසත් කියන මේ දෙකම අඩු කරගන්න කියලා. මේ දෙකම දෙපැත්තට දෝලණය වෙන හිත අසහනටපත් වෙන දේවල්. මේ දෙකේම නියම සතුරක් නැහැ. සතුර තියෙන ටිකෙන් ටික මැදට එන ප්‍රමාණයට. මෙන්න මේ මැදට එන්නටත් මේ සීලේ උපකාරයක් වෙනවා. අනිත් දේ තමයි බය සහ වෛරය දුරු කරගන්න යම් කිසි කෙනෙක් කැමති නම් සිල්වත් වෙන්න කියලා. බිය සහ වෛරය. ඒ කියන්නේ Tamanට බයක් බාහිරින් එනවා නම් එන්නේ බොහෝ විට Tamanගේම අඩුපාඩුවක් නිසා. එක හතකින් Tamanගේ කායික වාචික අසංවරය නිසා, අනිත් පැත්තෙන් Tamanගේ හිතේ තියෙන මෝහය නිසා. එතකොට මෙන්න මේ දෙකම එක පැත්තකින් තමන්ට එන බිය, ඒ වගේම අනිත් අයගෙන් තලක්වන වෛරය, තමන් අනිත් අයට වෛර කරන ගතිය, මේ දෙකෙන් අඩු වෙන කැමති නම් එතන තා පුළුවන් තරම් සිල්වන්ත වෙන්න කියලා. අනිත් කාරණේ තමයි මේ ඔක්කොම ගිහිල්ලා ඊළඟට උසස්ම කාරණයක් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ප්‍රථම ධානය ආදී ධාන ලබන කැමති නම් විසිරී යන හිත එක කුසල අරමුණකට ගෙනල්ලා ඒ කුසල අරමුණ තුල විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත මේ ප්‍රථම ඥාන චිත්තයේ පටන් එක කුසල අරමුණක බොහෝ වේලාවක් හිත තියාගන්න කැමති නම් සියලු සත්‍යෝ සුවපත්ත්වා කියන එකේ හරි බුදුහාඳුරන්ගේ අරහන් ආදී බුදුගුණ තුල හරි නැත්නම් ආනාපානසති භාවනාව තුල හරි මේ කිසියම් භාවනා කමඨහනක දිගු වේලාවක් හිත තැම්පත්ව තියාගන්න කැමති නම් ඒ කෙනත් සිල්වන්ත වෙන්න කායික වාචික සංවරය ඇති කරගන්න කියලා දේශනා කරනවා. අවසාන කාරණේ විදිහට දැක්වෙනවා යම් කිසි කෙනෙක් සියලු කෙලෙසුන් ප්‍රහීණ කරලා ආසවක් ඥානය ලබන කැමති නම් ඒ කෙනත් හැකි තාක් දුරට සිල්වන්ත වෙන්න කියලා. පින්වතුනි මේ කරුණු ටික අපි මේ කෙටියෙන් සඳහන් කළේ යම් කිසි දවසක අපි ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්පාදාදී මේ කරුණවල අනිත්‍ය දුක් අනාත්ම ඊටාම ගැඹුරින් සංවේදීව සිහි කරන්න කැමති නම් ඒක නා හිත තැම්පත් කරගන්න ඕන. හිත තැම්පත් වෙන්න නම් ඒතනත්තා සිල්වත් බව ඇති කරගන්නට ඕන. මේ සීල සමාධි ප්‍රඥා කියන මේ තුනම එකිනෙකට සමාන්තරව යනවා. අනිත් කාරණේ තමයි සීලය ප්‍රඥාවත් එක්ක එකට සමාන්තරව ගමන් කරන්නට ඕන. ධර්මයේ සඳහන් කරන්නේ එකාතකින් අනිත් අත සෝදනවා වගේ ප්‍රඥාවෙන් සීලය පිරිසිදු වෙන්නට ඕන, සීලෙන් ප්‍රඥාව පිරිසිදු වෙනවා. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන කතාව. අපි සාමාන්‍ය සිල්වන්ත වෙන්නේ බාහිර ලෝකයක් තියෙනවා, මං එයාට ගහන්න බනින හොඳ නැහැ, බොරු කියන්න හොඳ නැහැ, ජීවිත හානියක් කරන්න හොඳ නැහැ, කේලම් කියන්න හොඳ නැහැ කියලා සම්මුති සත්‍ය තුල ඉඳගෙන බාහිර ලෝකයක් ඇතැයි කියන අදහසින් කරන සංවරය සිල්වන්ත බව. ඒකත් වටිනවා, ඒක සුගතියට හේතු වෙනවා. හැබැයි ඒක සසර දුකේ නිදහසන හේතු වෙන්නේ නැහැ. ඒක ස්වර්ගයට යන හේතුවක්, දීවි මනුස්ස බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්න හේතුවක් ඒක. නමුත් සංසාර චක්‍රයෙන් මිදෙන්න හේතුවක් නෙවෙයි ඒක. සංසාර චක්‍රයෙන් මිදෙන්න නම් අපට දැක්මක් තියෙන ඕන දර්ශනයක්. මොකද ඒ දර්ශනය? ඒ දර්ශනය තමයි ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම මිදිච්ච දර්ශනය. ඒ තමයි පටිසම්පාදයේ පදනම් කරගත්තු අස්මින් සතිදං හෝති අස්මින් අසති දන්න හෝති කියන දර්ශනය. මේ අස්ඛනාසාදීන්ද්‍රිය විවර කරනකොට ලෝකයක් නිර්මාණය වෙනවා. ඒක කලින් තිමිච්ච ලෝකයක් නෙවෙයි, මේ මොහොතේ ආයතනන්ට සාපේක්ෂව නිර්මාණය වෙච්ච ලෝකයක්. ඒ ලෝකේ හේතු නිසා ඇති වෙනවා, හේතු නිසාම නිරුද්ධ වෙනවා කියන ලෝකය. මේක තමයි අපේ අවසාන ආධ්‍යාත්මික ලෝකයේහි අවසාන අභිමතාර්ථය, පරමාර්ථය. මෙන්න මෙතෙන්ට යන්නට ඉලක්ක කරගත්තු සීලයක් තමයි බුදුදහමෙන් වඩාත් මගේ කළ තියෙන්නේ. අන්නේ සීලයට යන ගමනේදී මේ අදාපරහින සංවරය, සිල්වන්ත බව අපට එකාතකින් සුගතිගාමි වෙන්නටත්, අනිත් අතින් කෙමෙන් කෙමෙන් අපේ හිතේ තියෙන රාගාදී කෙලෙස් දුරු කරලා ප්‍රඥාව විකසිත කරගන්නට අපට මේ සීලය උපකාරයක් වෙනවා. එනිසා ඔබ හුඟක් සතුටට පත්වන්න මේ ඉතාම දුර්ලභව ලද මනුසාත්ම භාවයේහි අතිශය දුර්ලභව ලබාගත්තු සම්බුද්ධෝත්පාද කාලයේහි ඔබ ජීවිතෙන් වඩාත්ම ප්‍රයෝජන ගන්න අවස්ථාවක් කියලා දෙහිවීම සතුටට පත්වෙන්න. ඉතින් අද දින මේ සමාදන් වුණු සීලය හොඳින් ආරක්ෂා කරගෙන තමන්ගේ ස්වර්ග මාර්ගයත් මෝක්ෂ මාර්ගයත් සාර්ථක කරගන්නට මේ උතුම් සීලමය කුසලය අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා බයං පන්තාච නින්බයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.